Namo tasse bhagavato arahato samma sambuddhasse. අපි මේ මොහොතේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ සියල්ල මනසින් අත්හැරීම කියන මාතෘකාව යටතේ අත්හැරීමේ අන්ත පිළිබඳව. අද අපගේ ප්‍රධාන ඉලක්කය තමයි අත්හැරීමේ අන්ත කියන්නේ මොනවද? අත්හැරීම තුලින් අන්තගාමි වෙන්නේ කොහොමද? අත්හැරීම ප්‍රායෝගිකව පුරුදු පුහුණු කරන යම්කිසි ආර්ය ශ්‍රාවකෙක් ඉන්නවා නම් ඒ ශ්‍රාවකයා මාර්ගඵල නොලබා යම් යම් ස්ථානවල ඉරවිලා අතරමං වෙන ඒ මන්සන්දි කුමන ස්ථානද? අපි නොදැනුවත්වම අපි මුලා වෙන්නේ කුමන ආකාරයටද කියන ප්‍රධාන කරුණු තමයි අද අපගේ ප්‍රධාන සාකච්ඡාවට අපි ගෝචර කරන්න බලාපොරොත්තු වෙන්නේ. අත්හැරීම කියලා කියනකොට අපි ගොඩාක් කාලා තියෙනවා සෑම තථාගතයන් වහන්සේ නමක්ම මේ ලෝකෙට සර්වඥතා ඥාණයෙන් දේශනා කරන බොහොම වටිනාකමින් යුක්ත නිර්වාණ පණිවිඩයක් බව. හැබැයි මේ අත්හැරප හැමෝම rahat වෙලා තියෙනවද කියන ප්‍රශ්නයක් ඇහුවොත් ඒ ප්‍රශ්නෙට පිළිතුරු ටිකක් අපෝසත් වෙන්න වෙනවා අපට. ඇයි? සතුටදායක ප්‍රතිඵල නැහැ. එහෙනම් මේ අත්හැරීම තථාගතයන් වහන්සේලා නිවන පිණිස දේශනා කරනවා නම් අත්හැරීම වඩන ආර්ය ශ්‍රාවකයා ඒ මාර්ගය තුළ යනවා නම් ඒකාන්ත වශයෙන්ම ප්‍රතිඵල තිබිය යුතුයි. නමුත් මේ ප්‍රතිඵල පිළිබඳව අපට සන්තෝෂ වෙන්නට පුළුවන් කමක් නැහැ. ඒකට හේතුව තමයි මේ අත්හැරීම පිළිබඳ නිවැරදි වැටහීම අවබෝධය නැතිකම. එහෙනම් අද පළවෙනි සාකච්ඡාව තුළින් අත්හැරීමේ අන්ත පිළිබඳව අපේ මුලින්ම අපේ අවධානය යොමු කරනකොට අපට පැහැදිලිව පේනවා මේ ලෝකේ අත්හැරීම කියලක අවශ්‍ය වෙන්නේ ඇයි. මේ ලෝකෙට අත්හැරීමක් අවශ්‍ය වෙන්නේ මිනිස්සු අල්ලා ගන්න නිසා. එහෙම නැත්නම් අසු වෙන නිසා. එහෙනම් අව වෙන ක්‍රමයක් තියෙනවා මේ ලෝකේ අල්ලා ගන්න ක්‍රමයක් තියෙනවා. එහෙනම් මේ අල්ලා ගන්න අව වෙන ක්‍රමයේ කියන මේ භෞතික එහෙම නැත්නම් මානසික වස්තුන්ගෙන් අපගේ සිත නිදහස් කර ගැනීමට නිවා ගැනීමට තමයි මේ අත්හැරීම කියන එක වඩාත් වැදගත් වෙන්නේ. එහෙනම් අපි මේ ලෝකෙ දිහා බලනකොට රෑ වෙනකොට අපි කියනවා ඊළඟට දවල් වෙනවායි කියලා. දවල් වෙනකොට අපි කියනවා ඊළඟට රෑ වෙනවායි කියලා. දුක කියන හැම පැත්තෙම අනිත් පැත්තේ තියෙන සැප. කන්දක් තිබුණාම අනිවාර්යම අනිත් පැත්තේ පල්ලමක් තියෙනවා. පිපාසයක් තිබුණොත් ඒකට සංසිඳ වීමකුත් තියෙනවා. සංසිඳ වීමක් තිබුණොත් ඊළඟට පිපාසයකුත් තියෙනවා. එහෙනම් මේ ලෝකේ හැමතැනම දෙකකින් ඇති වෙලා තියෙන නිසා දෙකක් මුල් කරගෙන නිර්මාණය වෙන නිසා අපි දන්නවා මේ අත්හැරීම කියන එකත් එකක් වෙන්න බෑ. එක දෙකක් විය යුතුයි. මේ ලෝකේ මිනිස්සු කණ්ඩායම් දෙකක් සිටිනවා. එක කණ්ඩායමක් තමයි මේ ලෝකේ තියෙන සෑම දෙයක්ම අල්ලාගෙන ඉන්න කණ්ඩායම. අනිත් කණ්ඩායම තමයි මේ ලෝකේ හැම දෙයක්ම අත්හරින්න වෑයම් කරන කණ්ඩායම. එහෙනම් මේ අන්ත දෙකට අනුව බලනකොට කණ්ඩායමක් හැම දෙයක්ම පුළුවන් විදියට අල්ලාගෙන ඉන්නවා. කණ්ඩායමක් Tamanට පුළුවන් විදියට අත්හැරිලා ඉන්නවා. එහෙම නැත්නම් අත්හරින්න පුරුදු වෙමින් පවතිනවා. එහෙනම් මේ අන්ත දෙක තුල අල්ලාගත් කට්ටිය අල්ලාගත්තේ අන්තයේ සිටිනවා නම් අත්තරපු කට්ටිය අත්තරපු අන්තයේ සිටිනවා නම් මධ්‍යම ප්‍රතිපදාව කොයි? මේකේ මධ්‍යස්ථ ක්‍රමයේ කොයි? හේතුව අපි දන්නවා සැප විඳින මිනිස්සු සැප කියන අන්තයේ අන්තගාමි වෙලා දුක කියන අන්තයේ මිනිස්සු දුක කියන පැත්තට අන්තගාමි වෙලා. හැබැයි තථාගතයන් වහන්සේ දේශනා කරනවා මජ්ක්‍ධිම ප්‍රතිපදාන යෝගෝ අන්තා කියලා. මධ්‍යස්ථ ප්‍රතිපදාවෙන් පමණලු ආර්ය ශ්‍රාවකයාට නිවන් දකින්න පුළුවන්. එනං ආර්ය ශ්‍රාවකයා නිවන් දකින්නට ඒ ශ්‍රාවකයා වඩන යම්කිසි නිවන් මාර්ගයක් තියෙනවා නම් කමඨාණක් තියෙනවා නම් ඒ කමඨානේ මධ්‍යස්ථයේ සොයාගත යුතුයි. ඒ ආනාපාන සති වේවා, සක්මන් භාවනා වේවා, විදර්ශනා වේවා, සතර සතිපට්ඨාන වේවා, පිළිකුල් භාවනා, බුද්ධාන සතිය, සංඝාන සතිය, ධම්මාන සතිය වේවා, කුමන හෝ භාවනාවක මධ්‍යස්ථයේ කවදාද තේරුම් ගන්නේ? එදාට තමයි එයා මාර්ගයට වැටෙන්නේ. එතන ඉඳලා තමයි එයා පළවලට ඉමිකම් කියන්නේ. එහෙනම් කිසිම භාවනාවක මධ්‍යස්ථය හොයාගන්න බැරුව එක අන්තයක ඉඳලා යම්කිසි කෙනෙක් යමක් වඩනවා නම් ඒකාන්ත වශයෙන්ම අපි දන්නවා මේ භවයේ අත මාර්ගඵලවලටපත් වෙන්න බැරි බව. එනම් අනන්ත අප්‍රමාණ මේ ලෝකේ ජීවින් අද අතරමං වෙලා සිටින ප්‍රධාන හේතුව තමයි මේ සෑම කමඨාණක් තුළම භාවනාවක් තුළම මධ්‍යස්ත ප්‍රතිපදාව තේරුම් ගැනීමට අකෝසත් වීම ප්‍රඥාව අවම වීම තමන්ගේ දක්ෂකම අයිමි වීම එනම් මේ අන්ත දෙක තුළ බලනකොට අල්ලාගත් කට්ටිය අල්ලාගත් පැත්තේ ඉන්නවා අත්තරපු කට්ටිය අත්තරපු පැත්තේ ඉන්නවා හැබැයි මේ අල්ලාගත් කට්ටියයි අත්තරපු කට්ටිය අතර බලවාම දෙන්නම නිවන් දැකලා නැහැ අල්ලාගත් කට්ටියට හොඳම උදාහරණය තමයි ලෞකික සැප සම්පත් එක්ක කෝටි ප්‍රකෝටි ගණන් වස්තු ධන ධාන්‍ය මුදල් එකතු කරගෙන ගොඩාක් සැපවත්ව ඉන්නවයි කියලා කියන මේ මිනිස්සු කණ්ඩායම අත්තරපු කට්ටියට තියෙන හොඳම උදාහරණය තමයි නිගණ්ඨනාත පුත්‍රයන්ගෙන් පැවතගෙන කණ්ඩායම. ඇයි නූල් පොටක්වත් නැහැ. කිසිම බඩුවක් බාහිරාජය සිවුරක් පිළිකර මොකවත් නැහැ. එහෙනම් තමන් ඉපදෙනකොට මේ ලෝකෙට කොමන ආකාරයකට පැමිණියාද ඒ ආකාරයටම පැමිණෙනවා,පත් වෙනවා, ජීවත් වෙනවා. වැස්සට එවනට යනවද? අවුවට යම්කිසි එවනකට යනවද කියලා බැලුවාම කිසිම දෙයකට යන්නේ නැහැ. ඇයි? වැස්ස වයින් බව දැනගෙන ඉන්නවා. අවුයි සරයි පිච්චෙන බව දැනගෙන ඉන්නවා. එහෙනම් නිගණ්ඨනාත පුත්‍රයෝ මේ ලෝකේ නිගණ්ඨ කියලා කියන්නේ නිගණ්ඨ. ගණ්ඨ නෑ. ගණ්ඨ කියන කෙනෙක් ගැට. එහෙනම් සියලුම ගැට ලියාගත් මිනිස්සු. සියලුම ගැටවලින් නිදහස් වෙච්ච මිනිස්සු ලෝකේ කිසිම ගැටයකට අවු වෙන්නේ නැති මිනිස්සු කියන ඉඳා තමයි නිගණ්ඨනාතයෝ කියලා කියන්නේ. එහෙනම් මේ නිගණ්ඨනාත පුත්‍රයන්ට සාපේක්ෂව හැම දෙයක්ම අත්තරලත් ඒගොල්ල මිත්‍යා දෘෂ්ටිකයෝ නම් තථාගතයන් වහන්සේගේ පණිවිඩයට අනුව ඒගොල්ල ආර්ය ශ්‍රාවකයෝ නෙමෙයි නා. එතකොට අත්තරීමේ අන්තයටම ගිහිල්ලා නේ. ඇඟේ තියෙන රෙදි ටිකක් ගලවලා විසිකලා නේ. කෑම කන්න පාත්‍රයක් නැහැ. වැස්සකට කුඩයක් නැහැ. පාවන් දෙකක් නැහැ. එහෙනම් මේ තරම් අත්තරපු කට්ටියටත් නිවනක් නැත්තම් සැබෑම අත්තරීම ලෝකෝත්තර අත්තරීම මේ බඩු බාහිරාදීලින් බේරිලා යෑම එහෙම නැත්තම් ඒවා අත්තරීම එහෙම නැත්නම් ඒවා නැති ප්‍රදේශයක් හොයාගෙන ගින් වනගත වීම කියන එක සුදුසු පිළිතුරක් නොවන බව දැන් අපට පැහැදිලි. එහෙනම් මේ ලෝකේ සෑම අවස්ථාවකම අපි ප්‍රශ්නයකට උත්තරයක් වශයෙන් සෙවිය යුත්තේ ඒකට ගැළපෙන උත්තරයක් නෙමෙයි නිවීමේ උත්තරයක්. අපි මේ ලෝකේ සෑම මොහොතකම යම්කිසි ප්‍රශ්නයක් ඇති වෙච්ච ගමන්ම අපි බලන්නේ මේ ප්‍රශ්නෙට ගැළපෙනම උත්තරය කොමක්ද? මේ ප්‍රශ්නය කොහොමද අපි විසඳගන්නේ? මේකට මොන වගේ පිළිතුරක් දුන්නොත්ද මේ ප්‍රශ්නෙන් අපිට නිදහස් වෙන්න පුළුවන් කියලා ගැළපෙන උත්තරය අපි හොයනවා. නමුත් ඒ ප්‍රශ්නේ නිවෙන උත්තරය අපි හොයන්නේ නැහැ. එහෙනම් මේ අත්තරීම කියන ධර්මතාවය තුළ අන්තගාමී ස්වභාවය පිළිබඳව පරීක්ෂා කරන බලනකොට අපට පැහැදිලිව පේනවා මේ ලෝකයේ සෑම දෙයක් තුළම යම්කිසි අල්ලා ගැනීමක් යම්කිසි අසුවීමක් පවතිනවා. අවෙන්නේ අවිද්‍යාව තුළින් නම් අනවබෝධය තුළින් නම්. හැබැයි අල්ලා ගන්න එක අනවබෝධයෙන් කියලා කියන්න බෑ. ඒකෝ දැනගෙනයි අපි අවෙන්නේ. අල්ලා ගන්න දැනගෙන. එහෙනම් මේ දැනගෙන අල්ලා ගන්න දෙයට විශේෂ හේතුවක් තිබිය යුතුයි. කොමක්ද ඒ හේතුව කියලා බලනකොට අපට තියෙන ලෝභ දේශ මොහ කින අකුසල මූලයෝ. ඇයි අපි තාම රාහත් වෙලා නැහැ? අපගේ සිටිවිලි වල තාම අනන්ත අප්‍රමාණ අඩුපාඩුකම් තියෙනවා. ඒ අඩුපාඩු ගැටලුත් එක්ක අපි යම් යම් කාරණා දකිනකොට අපිට තියෙන වැඩිපුර ලෝභය නම් ඒ වස්තුව ලෝභයෙන් පේනවා. වැඩිපුරම අපට තියෙන්නේ ద్వේසේ නම් ඒ වස්තුව ద్వේසයෙන් පේනවා. වැඩිපුරම අපට තියෙන්නේ රාගේ නම් ඒ වස්තුව රාගයෙන් පේනවා. ඒකට හේතුව තමයි වැඩිපුරම තියෙන්නේ මොනවද? ඒකට අනුව ලෝකේ පේන්න පටන් ගන්න එක. උදාහරණයක් වශයෙන් ගත්තාම මුට්ටි තුනක් විතර තියෙනවා. ඒ මුට්ටි තුනේම එකක බත් තියෙනවා, එකක පැන් තියෙනවා, එකක ගිලන්පස තියෙනවා. හැබැයි පොල් කටු ඇඳලා දාලා ගන්නකොට බත් තියෙන එකෙන් බත් විතරමයි එන්නේ. පැන් තියෙන එකෙන් පැන් විතරමයි එන්නේ. ගිලන්පස තියෙන එකෙන් ගිලන්පස විතරමයි එන්නේ. කිසිම මොහොතක එක වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. හේතුව තියෙන්නේ මොනවද? ගන්නකොට එන්නේ ඒ වගේ. එහෙනම් කුම්භූපමං කායේමං තපෙත්වා කියලා ධම්මපදේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් මේ කය මැටි බඳුනක් වැනිය. එහෙනම් මේ මැටි බඳුන කියන කයට අපි වැඩිපුරම පුරවලා තින්නේ කුමක්ද ගන්නකොට, ඒ කියන්නේ ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අයෙන් අපි ප්‍රයෝගිය සඳහා ගන්නකොට වැඩිපුරම ගන්නේ අර පිළිලා තියෙන දේවල් වලින්. අත්තරින ආර්ය ශ්‍රාවකයා මේ පළවෙනි පියවරේ තියෙන දැනුම ලබා ගන්නට ඕනේ. එහෙනම් කාන්තාවක් ලියා දකින්නකොට වැඩිපුරම යා ප්‍රගුණ කරලා තියෙන්නේ රාගය නම් අන්න ඒ කාන්තාවගේ ඇදරුව පේනවා. ඒ පොත්ත පාට ලස්සනයි කියලා පේනවා. එයාගේ ඇඳුම ලස්සනයි කියලා පේනවා. එයාගේ තරුණ බවට සිත හැදිලා යනවා. බැරි වෙලාවත් ඒ ආර්ය ශ්‍රාවකයා වැඩිපුර ద్వේෂේ නම් වඩලා තියෙන්නේ. දකින්නකොට හරියට තරහා වෙනවා. මේ මිනිස්සු මොකටද මෙතනට එනවද දන්නේ නැහැ. අපේ සීලය කඩන්න මේ මිනිස්සු එන්නේ. අපේ ගුණධර්ම ටික පිරියනවා. මේ මිනිසුන්ට මොකද්ද තියෙන වොමනාව මේ ස්ථානෙට එන්න? ඇයි මේ දේවල් යවන්න බැරිද පිරිමි කෙනෙක්ගේ අතේ කියලා නින්දා හපාස කරලා තරහින් බලලා ඒ ස්ථානයේ විශාල කැළඹිල්ලකටපත් වෙනවා. එයා රාගයෙන් නෙමෙයි එතන බලන්නේ, ద్వේෂයෙන්. යම් කිසි කෙනෙක් ලෝභයේ වැඩිපුර වඩලා තියෙනවනම් දකින දකින බඩමුට්ටු දකිනකොට අනේ මේක ලස්සනයි, අනේ මේක වටිනවා, මේ වගේ එකක් තිබුණොත් හොඳ නැද්ද, මේක කීයට දන්නේ ගත්තේ, කොහෙද දන්නේ මේක පූජා කළේ, අන්න ආවල් තැනක තවත් තියෙනවා දන්නේ වැඩිපුරම් වෙච්ච එකක් ඉල්ලා ගන්න. ඇයි? එයා ලෝභයේ වඩලා තියෙන නිසා. ටෙන්ට් එකක් දැක්කාම ඒ වගේ ටෙන්ට් එකක් ඕනේ. කුඩයක් දැක්කාම ඒ වගේම කුඩයක් ඕනේ. දෙපොළ සිවුරක් දැක්කාම අනේ කඩ සිවුරක්, මේ වගේම එකක් තියෙනවා නම් කොච්චරද, ඒ වගේම එකක් මාන්න හදනවා. කුටි දැක්කාම අනේ මේක ලස්සනයි, මේ වගේම කුටි හදන්න ඕනේ කියලා එයාගේ සේනාසන පුරාවටම ගිහිල්ලා ඒ වගේම ආකෘති වලට කුටි හදාගෙන හදාගෙන යනවා. ලෝභය වැඩිපුර වැඩුවාම දකින දකින හැම දෙයක්ම ලෝභෙන් පේන්න ගන්නවා. මේක තමයි සිතේ ස්වභාවය. එහෙනම් අපි වඩලා තියෙන දේවල් වලට අනුව නම් අපේ සිතිවිලි පාළ වෙන්නේ, ඒකට අනුව නම් මේ හැම දෙයක්ම පේන්නේ. එහෙනම් මේ අත්තරින ආර්ය ශ්‍රාවකයා දැනගන්නට ඕනේ, මම මේ අත්තරින්න කියලා දකින දේවල්, අත්තරින්න කියලා ආහන්න දේවල්, අත්තරින්න කියලා කැමට ගන්න දේවල්, අත්තරින්න කියලා ස්පර්ශ කරන දේවල්, අත්තරින්න කියලා සිතන දේවල් හැම දෙයක්ම ලෝභය, ద్వේෂය, මෝහය මිශ්‍ර වෙලා තමයි මේ අවු වෙලා තියෙන්නේ. ඒ තුන අයින් කෙරුවොත් මම ඒකාන්ත වශයෙන්ම නිදහස් වෙනවා, අත්තරෙනවා, මට මේකෙන් වෙන් වෙලා ඉන්න පුළුවන් කියන එක වටා ගන්නට ඕනේ. එහෙනම් යම් භාණ්ඩයක් දකිනකොට ඒක අත්තරින්නේ කොහොමද කියලා බැලුවා, මේ භාණ්ඩය අත්තරින්න බෑ. එහෙම අත්තරින්න පුළුවන් නම් මේ ලෝකේ හැම කෙනාටම අත්තරින්න පුළුවන්. නිදාගත්තාට පස්සේ සිතවිලි නැත්තම් එයාගෙන එයාටත් මතකේ නැත්තම් දැන් රාත් වෙන්න ඕනේ නේද? ඇයි සියල්ල අත්තරියාම මනසින් එයා රාත් වෙනවායි කියලා දේශනාවේ තියෙනවා නම් දැන් එයා රාත් වේ යුතුයි. හැබැයි එයාම රාත් වෙන්නේ නැහැ. ඒකේ හේතුව තමයි එයාට අත්තරුණාට ඒ සැබැවින්ම වෙන්න තියෙන තික වෙලා නැහැ. අවදි වුණාම අර ලෝභ ද්වේෂ මෝහ වලින් නැවතරව අවු වෙනවා. එහෙනම් අත්තරින ආර්ය ශ්‍රාවකයා පළමුවෙන්ම දැනගන්න ඕනේ මේ ලෝකයේ අන්ත දෙකක් තියෙනවා. මොකද්ද? අල්ලා ගැනීම අන්තයක් නම් අත්තරීම ඊළඟ අන්තය. එහෙනම් මේ ලෝකේ සෑම මොහොතක් ගානේ අපි මේ අන්තවලින් නිදහස් වෙන්න අන්තයකින් තවත් අන්තයකට යන්න, අන්තයකින් නිදහස් වෙලා ඒකට සාපේක්ෂව තවත් අන්තයකින් සිත සනස ගන්න වෑයමක් තමයි මේ කරන්නේ. එහෙනම් අල්ලාගත් හැමෝටම විඩාවක් තියෙනවා. අනේ මේ වල්ලා ගත්තා මේවා කරදරයි, මේකෙන් ගැලවෙන්න ඕනේ කියලා ඒගොල්ල අත්තරීමේ අන්තය බොහොම විවේකයක් වශයෙන්, සාහනයක් වශයෙන් දකිනවා. ඇයි? ඒක ටිකක් අලුත් එකක්. ඒ නිසා හැමදේම නිදාස් කළා හැමදේම අත්තරියා, මම බොහොම විවේකයෙන් ඉන්නවා කියලා ඒගොල්ල සන්තෝෂ වෙනවා. අත්තරලා ශුන්‍යාගාර වෙච්ච කෙනා අනේ මේ දේවල් තියෙනවා නම් මොනතරම් පාසුවක්ද, කිසිම බැඳීමක් නැතුව මේව පරිභෝජනය කරගෙන සෑල්ලුවෙන් විවේකයෙන් ඉන්න පුළුවන් කියලා කියනකොට අන්න එයා අත්තරීම තුලත් එයා සන්තෝෂයකට විවේකයටපත් වෙනවා. එහෙනම් අල්ලාගත්ත කට්ටිය අත්තරලා විවේකයටපත් වෙනවා, අත්තරපු කට්ටිය අල්ලාගෙන විවේකයටපත් වෙනවා. හැබැයි ඒගොල්ල දන්නේ නැහැ ඒ මානසිකත්වයේ පුංචි වෙනසක් නිසා එතන ඇත්තටම අත්තරීමක් වෙලා නැහැ. අන්තගාමිත්වයෙන් තවත් අන්තගාමිත්වයක් තමයි ඇති වෙලා තියෙන්නේ. එහෙනම් ලෝකේ ඉන්න හැමෝම සැප විඳින කට්ටිය සැපෙන් දුකේට යනවා. අපේ මාබෝසතරන් වහන්සේ හොඳම උපමාව. ඒ උත්තමයා රම්ම්‍ය සුරම්ම්‍ය සුබ වලින් ගොඩාක් සැප විඳලා ඒ සැපෙන් අන්තයට ගිහිල්ලා එකපාරට අභිනික්ෂමණය කරලා මේ හැම දෙයක්ම අත්හරින්න ඕනේ කියලා ඒ උත්තමයා තෝරගත්ත පළවෙනිම පියවර තමයි නිවන් මාර්ගය තමයි දුෂ්කර ක්‍රියා කරලා මේ කයට වද හිංසා දීව. ඇයි ඒ උත්තමයා දැනගෙන හිටියා මේ සැප කියන අන්තයෙන් නිදහස් වෙන්න තියෙන්නේ මේ දුක කියන අන්තයෙන් කියලා. එහෙනම් දුක් විඳින මිනිස්සු හැමෝම පෝසත් වෙලා අම්බ කරලා ඉතුරු කරලා ඒවා බැංකුවල දාලා ඉඩම් අරගෙන පොඩි ගේකුත් අරගෙන Tamanට ජීවත් වෙන්න පුළුවන් පරිසරයේ වත්කම ආර්ථිකය අදාගෙන දැන් සැපේට පැමිණියායි කියලා ඒගොල්ලෝ සෑයමටපත් වෙනවා. එහෙනම් දුක් විඳින හැමෝම මේකට උත්තරය එහෙම නැත්නම් විමුක්තිය සැපේ කියලා හිතනවා. සැප විඳින හැමෝම මේකේ විමුක්තිය එහෙම නැත්නම් මේ ප්‍රශ්නට උත්තරය දුකේ කියලා හිතනවා. හැබැයි ඒ මාබෝසතාණන් වහන්සේගේ පාරමී බලයට ඒ උත්තමයාට තේරෙනවා දුකයි කියලා කියන්නේ එක්තරා අන්තයක්, සැපයි කියලා කියන්නේ එක්තරා අන්තයක්. එහෙනම් සැප විඳින කට්ටිය සැපේ ඉන්නවා, දුක් විඳින කට්ටිය දුකේ ඉන්නවා. දුකේ ඉන්න කට්ටිය නිදහස් වෙලා සැපේට ගියාම අර සැපේ ඉන්න කණ්ඩායමත් එක්ක එකතු වෙනවා මිසක් නිදහස් වීමක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් සැප විඳින කට්ටිය කියන්නේ නිදහස් වෙලා දුක කියන අන්තයට පැමිණියාම ඒගොල්ලෝ දුක කියන එකෙන් විමුක්තියටපත් වෙන්නේ නැහැ. දුක් විඳින කට්ටියත් එක්ක එකතු වීමක් සිදු වෙන්නේ. එහෙනම් මේ ධර්මතාවයේ තේරුණාම තමයි මේ මා බෝධිසත්වයන් වහන්සේ මේ දෙකටම අවෙන්නේ නැතුව ඉන්න ක්‍රමයක් තියෙනවා වෙන්න ඕනේ. හේතුව මේකත් පවතිනවා නම් මේකත් පවතිනවා නම් මේ දෙකටම නැති එකක් තියෙන්නට ඕනේ කියලා ගවේෂණය කළා මධ්‍යම ප්‍රතිපදාව ඔයා ගන්නවා. එහෙනම් අපිත් මේ අත්තරීම පුරුදු කරන්නේ ඇයි කියලා බැලුවාම මේ අත්තරීම තමයි අපට මේ නිදහස් වෙන්න විමුක්තියටපත් වෙන්න තියෙන එකම මාර්ගය. අපගේ සිත අනන්ත අප්‍රමාණ සිතවිලියක ගනුදෙනු කරනවා. අපි හිතන මේ ගා මන් දැක්කයි කියලා. ගා දැක්කේ නැහැ. ගා දැක්ක බව දැනගත්තා. අපි හිතන මේ කුරුල්ලන්ගේ හඬ මට ඇහෙනවයි කියලා. නැහැ. කුරුල්ලන්ගේ හඬ ඇහෙන බව මන් දැනගත්තා. දැන් නම් බඩගිනි දැන් විවේකයක් ගන්න ඕනේ කියලා හිතනවා. ඇත්තටම බඩගිනි නැහැ. බඩගිනි බව එයා දැනගත්තා. විවේක ගත්තේ නැහැ. විවේක ගන්න ඕනේ කියන එක එයා දැනගත්තා. එනනම් මේ සිත මුල් වෙලා අසකන දිව නාසය සමකින මේ ඉන්ද්‍රයන් පාතුලින් නාම රූප සංඥා සංස්කාරත් එක්ක ගනුදෙනු කරගෙන අනන්ත අප්‍රමාණ ගනුදෙනු වල නිරත වෙනවා. ඒ සෑම මොහොතක් ගානේ අපි නොදැනුවත්වම කර්මයක් නිර්මාණය වෙනවා. එහෙනම් දැන් අපට පේනවා ඇයින් කර්ම හැදෙනවද, කණෙන් කර්ම ඇහෙනවද, ඇදෙනවද, දිවෙන් නාසයෙන් සමෙන් කර්ම ඇදෙනවද කියලා බැලුවාම මේ පංචේන්ද්‍රයන් වලින් කර්ම ඇදෙන්නේ. එහෙම ඇදෙනවා නම් මරණයටපත් වෙලා මෝචරී ඉන්න මලමිණින්ට කර්ම හැදෙන්න එපාය. ඇයි අසකන දිව නාසය සම තියෙනවා නම් ඒ මියපරලෝකීය ඒ අයට කර්ම හැදිලා තවත් සංස්කාර හැදෙන්න එපාය. එහෙම එකක් නිර්මාණය වෙන්නේ නැහැ. එහෙනම් මේ ප්‍රාණය කයේ තියෙන නිසා ප්‍රාණය උපයෝගී කරගෙන අපේ දේහය සම්පූර්ණ මේ නාම රූප සංඥා සංස්කාරත් එක්ක ගනුදෙනු කරනවා. එතකොට අපි මේ ජීවතුන් අතර ඉන්නකොට මේ ප්‍රාණය කරනකොටගෙන මේ සිතවිලි එක්ක තමයි මේ ගනුදෙනුව සිද්ධ වෙන්නේ. එහෙනම් සිත මුල් වෙලා බලනවා, සිත මුල් වෙලා අහනවා, සිත මුල් වෙලා දැනගන්නවා, සිත මුල් වෙලා ක්‍රියා කරනවා, සිත මුල් වෙලා සිතනවා කියන මේ ධර්මයේ තේරුම් ගත්තාම ඒ කමඨාන වඩන භාවනා යෝගියාට එක දෙයක් පැහැදිලිව පේනවා. ඒ දේ තමයි තම මේ ජීවත් වෙන සෑම මොහොතක් ගානේ මේ ආයතන පයේ ක්‍රියාකාරීත්වයේ තුලින් මම යම් කිසි කර්මයක් අදනවා. ඒ කර්මය කුසල් වෙන්නත් පුළුවන්, අකුසල වෙන්නත් පුළුවන්. අපි දැක්කා මේ අත්හැරීමට හේතුව අල්ලා ගැනීම, අසුවීම. ඒ අල්ලා ගැනීම අසුවීමට හේතුව ලෝභ දේශ මොහ. ඒ ලෝභ දේශ මොහ වලට හේතුව තමයි මේ චෛතසික වල තියෙන අඩුපාඩුකම්, දුර්වලකම්. අපට සිටිදිල්ලක් හිතන්න බෑ අලෝභයෙන්, අද්වේෂයෙන්, අමෝහයෙන්. අලෝභය, අද්වේෂය, අමෝහය කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනකොට අපි දන්නේ නැහැ ඇයි භාග්‍යවතුන් වහන්සේ මේ අලෝභ කියන එකක් දේශනා කරන්නේ. ඇයි අද්වේෂ කියලා එකක්, අමෝහ කියලා එකක් දේශනා කරන්නේ. ඇයි තථාගතයන් වහන්සේ නමකට වෙන එකක් දේශනා කරන්න බැරිද? ඇයි බැරි උනේ? තථාගතයන් වහන්සේ දන්නවා එහෙනම් මේ ලෝභය කියලා එකක් පිනවා මේ ලෝකේ. ලෝභයට අනිත් පැත්තක පිනන අලෝභය කියලා. මෝහය කියලා එකක් පිනන එකට අනිත් පැත්ත අමෝහය කියලා එකක් පිනනවා. ద్వේෂය කියලා එකක් පිනන ద్వේෂයට අනිත් පැත්ත අද්වේෂය කියලා එකක් දෙනවා. හැබැයි මේ අද්වේෂය, අමෝහය, අලෝභය වඩන කෙනාට තමයි එක දෙයක් පැහැදිලි වෙන්නේ. මොකද්ද? මේ ලෝභය කියන එක එක හන්තයක්, අලෝභය කියන එක අනිත්‍යන්තය. ලෝභය වඩන කට්ටියට අකුසල් හැදෙනවා, අලෝභය වඩන කට්ටියට කුසල් ලැබෙනවා. හේතුව ලෝභ දේශ මොහ කියලා කියන්නේ අකුසල මූල. අලෝභ අධ්වේස මොහ කියලා කියන්නේ කුසල මූල. එහෙනම් කුසල් දස කුසල් කියලා දස අකුසල් කියලා දෙකක් තියෙනවා. එහෙනම් මේ අන්ත දෙක තේරුම් ගන්න තමයි මේ තථාගතයන් වහන්සේ මේ අන්තභගාමි ධර්මතාවයේ දේශනා කරන්නේ. එහෙනම් ලෝභ දේශ මොහ අපි දන්නවා. ඇයි මේ බඩු මුට්ට එකතු කරන නිසා, මේවා අල්ලා ගන්න නිසා, මගේ කියලා අයිතිවාසිකම් කියන නිසා, අපේ කියලා මේවාට උරුමකම් කියන නිසා අපි කියනවා මේකට ලෝභ කියලා. හැමෝටම පොදුයි, හැමෝටම මේක අයිති. ඕන කෙනෙක් මේක පරිභෝජනය කරපුවා දැන් ඕන කෙනෙක් මේක පාවිච්චිට ගත්තට කමන්නේ නැහැ කියලා කියනකොට අන්න අලෝභය වැඩෙනවා. එහෙනම් අත්තරියම් අත්තරීමේ අන්තයට යනවා නම්, අල්ලගත්තාම අල්ලගත්තට අන්තයට යනවා නම්, එහෙනම් මෙතන තියෙන මධ්‍යම ප්‍රතිපදාවක මොකද්ද? අල්ලාගත්ත හේතුවෙන් අපි අල්ලාගත් අන්තයේ හිටියා, අත්තරිය හේතුවෙන් අත්තරිය අන්තයේ හිටියා. හැබැයි අත්තරිය අන්තයෙන් උත් නිදහස් වෙන්න ඕනේ. අල්ලාගන්නෙත් නැතුව අත්තරින්නෙත් නැතුව తాවකාලික පරිභෝජනය සඳහා පමණයි කියන මානසිකත්වයට ආපු කට්ටිය විතරයි මේ ලෝකේ රාත්පලයටපත් වෙන්නේ. එක බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා කියනවා තථාගතයන් වහන්සේට, භාග්‍යතුන් වහන්සේ, මම මේ ලෝකේ කිසිම දෘෂ්ටියකටපත් වෙලා නැහැ. සෑම දෘෂ්ටියෙන්ම මම නිදහස් වෙලා ඉන්නේ. මට දෘෂ්ටියක් නැහැ කියලා කියනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ ආනවා, බමුණ, මේ ලෝකේ කිසිම දෘෂ්ටියකට දෘෂ්ටිගත වෙලා නැහැ කියන දෘෂ්ටියට දෘෂ්ටිගත වෙලා නැද්ද කියලා. එතකොට තමයි එයාට තේරුනේ දෘෂ්ටියක් නැහැ කියන එකක් දෘෂ්ටියක් තමයි කියලා. එනම් මේ ලෝකේ අලෝභය වඩන කට්ටිය අලෝභය කියන අන්තය අන්තගාමී වෙනවා, ලෝභය වඩන කට්ටිය ලෝභය කියන එකේ අන්තගාමී වෙනවා. එන රාගය තියෙනවයි කියන කට්ටිය රාගය කියන අන්තේ ඉන්නවා, රාගය නැහැ කියන කට්ටිය රාගය නැහැ කියන අන්තේ ඉන්නවා. හැබැයි දෙකම දැනගෙන සීයෙන් ඉන්න කට්ටිය විතරයි මධ්‍යස්ථ ප්‍රතිපදාවෙන් ඉන්නේ. එනම් වැඩිපුර ලෝභය වඩපු කෙනාට අලෝභය වඩන්න අපහසුයි. ඒක දන්නේ නැහැ අලෝභය වඩන්නේ කොහොමද කියලා, සංසාරේ පුරුදු කළා නැහැ. එහෙනම් අපි ඒ උත්තරයට දෙන කමඨාන කුමක්ද? ලෝභය වැඩිපුර වඩලා තිනවා නම්, ලෝභේ නම් මේ සංසාරේ වැඩිපුර පුරුදු කළා තින්නේ, ලෝභයේ තියෙන බව දැනගෙන සීයෙන් ඉන්න, ඒක පිළිබඳව කටයුතු කරන්න යන්න එපා. අන්න එතකොට ලෝභය තුලින් යා මධ්‍යස්ථ ප්‍රතිපදාවට එනවා. අලෝභය තුල නම් වැඩිපුර ඉන්නේ, අවුවෙන්නේ නැතුව නම් ඉන්නේ. මම අවුවෙන්නේ නැතුව ඉන්න කෙනෙක්, මං අවුවෙන්නේ නැතුව ඉන්න ගොඩාක් පුරුදු කළා කියලා අවුවෙන්නේ නැතුව ඉන්න බව දැනගෙන සීයෙන් හිටියාම, ඒ අවුවෙන්නේ නැතුව ඉන්න අන්තේ, එහෙම නැත්නම් අලෝභ කියන අන්තේ මධ්‍යස්ථ ප්‍රතිපදාවට යා පැමිණෙනවා. එහෙනම් අපි ලෝභේ ඉන්නවා, ඒ කට්ටිය අවුවෙලා අලෝභෙන් ඉන්නවා, අපි නිදහස් වෙලා කිව්වට අපි රාත් වෙලා නැත්තම්, ඒ කියන්නේ අපිත් යම් කිසි දෙයක් වඩන්න තියෙනවා. එහෙනම් අවුවෙච්ච කට්ටිය අවුවෙච්ච බව දැනගෙන අවුවෙලා ඉන්න ඕනේ. අවුවෙලා නැහැ, නිදහස් වෙලා ඉන්නේ කියන කට්ටිය නිදහස් වෙලා ඉන්නේ අවුවෙලා නැහැ කියනක දැනගෙන ඉන්න ඕනේ. එහෙනම් මේ චිත්තානුපස්සනාව තමයි මධ්‍යස්ථ ප්‍රතිපදාව. චිත්තානුපස්සනාවෙන් විතරයි මේ සිත නිවනටපත් වෙන්නේ, විමුක්තියටපත් වෙන්නේ කියන එක මේ භාවනා යෝගියා දැනගන්න ඕනේ. එහෙනම් මේ අත්තරීම කියන ධර්මතාවයේ පළවෙනි පියවර අරන් බලනකොට මේ සෑම සංඥා සංස්කාර ධර්මයක්ම ඇදිලා තින්නේ අල්ලා ගැනීමක් මතයි. ඒකට හේතුව තමයි අපේ සිත සෑම තප්පරයක් ගානේ සිතවිලි 40ක් පමණ නිර්මාණය කරන්න දක්ෂතා ලැබලා ඉන්නවා පෘථිවිය භ්‍රමණ වේගයට අනුව. එහෙනම් මීට වඩා භ්‍රමණ වේගය වැඩි වෙනකොට මීට වඩා සිතවිලි නිෂ්පාදනය කිරීමේ හැකියාව යාට ලැබෙනවා. එහෙනම් අපි උත්පත්තියෙම 120ක් ආයුෂ ලබන්න මේ ආයුෂ කල්පයේ ඉමිකම් කියනවා. හැබැයි පෘථිවිය භ්‍රමණ වේගය අඩු වුණොත් මීට වඩා පරමායුෂ වලට ආයුෂ කල්පයට අපි ඉමිකම් කියනවා නේද? අපි වැඩිපුර ආයුෂ ලබන්න, වැඩිපුර ජීවත් වෙන්න මොනවද වඩපු කමඨාන භාවනාව මොකවත් වඩලා නැහැ. හැබැයි පෘථිවියේ භ්‍රමණ වේගය අඩු වෙනකොට ඉබෙන්ම වැඩි ආයුෂ කල්පයකට අපි හැමෝම අයිතිවාසිකම් කියනවා වාගේ මේ සිත භ්‍රමණ වේගයට අනුව වැඩිපුර චෛතසික නිෂ්පාදනය කරන්න ඒ ඉමිකම් කියනවා. එහෙනම් සෑම චෛතසිකයක්ම නිර්මාණය වෙන්නේ අපි තුල තියෙන වැඩිපුර කෙලෙසේ මොකද්ද? ඒකට අනුව රාගයේ වැඩිපුර වඩපු කෙනාට කෝප පිඟම් බඩු මොට්ටු කෑම බීම හැමදේම රාගයෙන් පේනවා. අනේ මේක විඳින්න ඕනේ, මේක විඳින්න ඕනේ, මේක විඳින්න ඕනේ, මේ ඇඳ හරි ලස්සනයි, මේක සෑහෙන කාලයක් ඉන්න ඕනේ, මේක විඳින්න ඕනේ, මේ රෙදි ටික ලස්සනයි, මේක බොහොම සනීපයි, මේක විඳින්න ඕනේ කියලා එයා මේ ලෝකේ හැම දෙයක්ම විඳලා අර රාගයෙන් යුක්තව පංචකාමයන් විඳවනවා. ඒ වගේ තමයි යම් කිසි කෙනෙක් ද්වේෂය වඩලා තිබුණාම දකින දකින හැම දෙයකම තරහින් බලන්න මේ ලස්සන පුටු මේවා මෙතන තියලා තින අපි අහු කරන්න මේ පුටු වලට පුළුවන් ද මාවල්ලන්න මේ වගේ මේ ලස්සනට තිබුණාට මම අහු වෙන්නේ නැහැ කියලා එයා මේවට දොස් කියනවා නිඳා කරනවා අපහාස කරනවා එයා නිතරම තරහින් බලන්නේ කන්න ගියා තරහින් ඉන්න ගියා තරහින් යන්න ගියා තරහින් එනකොටත් තරහයි ඇයි එයා පංචකාමයන් පිනවන්නේ ද්වේෂය මුල් කරගෙන අපි ආලා තියෙන සමහර ප්‍රේතයෝ ඉන්නවලු භූතයෝ ඉන්නවලු ඒ වෛරය ආහාරයක් කරගෙන ද්වේෂය ආහාරයක් කරගෙන පරිගැනීම ආහාරයක් කරගෙන වහාම කිපෙන ඒ කම්පාව ආහාරයක් කරගෙන ඒගොල්ල ජීවත් වෙනවලු දෙවිවරු ප්‍රීතිය සුඛය සන්තෝෂය කැමැත්ත ඒව ආහාරයක් කරගෙන ජීවත් වෙනවලු එනම් මේ ලෝකේ හැම දෙයක්ම ආහාර නම් දැන් අපේගේ සිත අපි පෝෂණය කරන්නේ ද්වේෂයෙන් ලෝභයෙන් වෛරයෙන් නම් සිත වැඩිපුර කවන්නේ කුමන ආහාරයකින්ද අන්න ඒ ආහාරයෙන් වැඩිපුර පෝෂණය වුණාම ඒ ආහාරයෙන්ම නේද කය හැදෙන්නේ එහෙනම් එළවලු විතරක් ගන්න කෙනාගේ කය ඇදෙන්නේ අර ගස්කොළන් වල තියෙන ක්‍රමවේදයට නිවිච්ච ගතිගුණ තැම්පත් ගතිගුණ සංවර ගතිගුණ ඇයි ඒ ගස්කොළන් වල තියෙන ස්වභාවය එයාගේ ජානගත වෙලා ඒකට ආවේනික කයක් ඇදිලා ගොඩාක් තැම්පත් කෙනෙක් එනවා මස් මාංශ ගන්න ඒ සත්තුන්ගේ තියෙන තිරිසන් ගුත් ගතිගුණ කලබලකාරීත්වය චකිතය වෛරය ශරීරගත වෙලා ඒවා ජානගත වෙලා කාලයක් යනකොට ඒ කලබලකාරී ඒ වගේ වෛරසාගත වහාම කිපෙන චරිතයක් බවට පත් වෙනවා වාගේ මේ සිත අපි පෝෂණය කරන්නේ ප්‍රීතිය කියන ආහාරෙන්ද ද්වේෂයම නැත්නම් වෛරය කියන ආහාරෙන්ද රාගය කියන ආහාරෙන්ද කියන එක බලලා මේ සිත ක්‍රමානුකූලව පෝෂණය වෙලා ඒ වාගේ චරිතයක් බවට පත් වෙනවා ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරනවා යහපත් දේවල් ඇසුරු කරන්න අපගේ සිත යහපත් සිතක් බවට පත් වෙනවා අයහපත් දේවල් ඇසුරු කරන්න අපගේ සිත අයහපත් සිතක් බවට පත් වෙනවා එනම් මේ අත්තරීම වඩන භාවනා යෝගියා මේ කර්මකාරණා පිළිබඳව මනා දැනුමක් ලබලා සිටින්නට ඕනේ සිත අවු වෙන්නේ කොහමද අවු වෙනවනම් අවු වෙන්න පුළුවන් කොයි වගේ විදියකටද කියන පිළිබඳව දැනුම තිබුණාම තමයි එයා දන්නේ මේ දකින්නකොට මේ අවු වෙන්න යන්නේ මේ ක්‍රමයට කියන එක එහෙනම් සෑම සිටිවිල්ලක්ම ලෝභ දේශ මොහ කියන අකුසල මූල උසුලනවනම් අලෝභ අධේශ අමෝහ කින කුසල් මූල උසුලනවා නම් ඒ සෑම දෙයක් තුළින්ම කර්මයක් ඇදෙනවා නම් ඒ චේතනාම් භික්කවේ කම්මං වදාමි කියන ඒ කර්මයට අනුව ප්‍රතිඵලයක් තියෙනවා නම් දැන් අපි සෑම සිටිවිල්ලක් තුළින්ම කර්මයට අවවීමක් තියෙනව නේද අපි ඉතාලෙන් ඉන්නවා මම මේ පාවිච්චි කරන මේ බඩු මුට්ටු වලට මම අවු වෙලා ඉන්නවා සේනාසන කුටි වලට මම අවු වෙලා ඉන්නවා මම මේ ගනුදෙනු කරන මේ පරිසරයට මම අවු වෙලා ඉන්නවා කියලා මම හිතාගෙන ඉන්නවා හැබැයි මේ භාවනා යෝගියාට කවදාරි දවසක තේරෙනවා හිතන සෑම සිතවිල්ලකටම කර්මයක් හැදෙනවා නම් හිතනකොටම ඒ සිතවිල්ලට අනුව අනාගතේ මම විඳින්න යන කර්මයට මම අවු වෙලා ඉවරයි ඒකට මම මිනිකම් කියලා ඉවරයි එහෙනම් සිතන සිටිවිල්ලක් සිටිනකොටම එයා දැනගන්නට ඕනේ ඒ ඉතන සිටිවිල්ලේ ප්‍රතිඵලයට මේ වෙනකොටත් මං අහුවෙලා දැක්ක ගමන් යමක් දැනගත්තාම ඒකට අනුව ඉපදෙන කර්මයට මං අහුවෙලා ඉවරයි ඇයෙනවා ඇයෙනකොට යමක් හිතෙනවා හිතෙනකොටම ඒකට අදාළ කර්මයට මං අහුවෙලා ඉවරයි හේතුව සෑම සිටිවිල්ලකටම ප්‍රතිඵලයක් තියෙනවා කර්මයක් තියෙනවා සෑම සිටිවිල්ලක් තුළින්ම මම මේ ලෝකේ නැවත අසුවමින් පවතිනවා අල්ලාගෙන යන ක්‍රමවේදයක් මම ගොඩනගමින් සිටිනවා කියන එක භාවනා යෝගියා හොඳට මතක තබා ගන්නට ඕනි. එහෙනම් මේ විදිහට සෑම මොහොතක් ගානේ අවු වෙන ක්‍රමයක් සෑම මොහොතක් ගානේ අසු වෙන ක්‍රමයක් වෙනවා නම් මේ හැම සිටිවිල්ලක් තුළම මේ ක්‍රමවේදය පවතිනවා නම් හැම සිටිවිල්ලටම තියෙන ප්‍රතිඵලය නිසා මම අවු වෙමින් සිටිනවා නම් මාස් කළ යුත්තේ කුමක්ද මේ සිටිවිලි වලින් නිදහස් වෙන එක එහෙනම් භාවනා යෝගියා ඇවිදිනකොට ඉඳගන්නකොට සැතපෙනකොට භාවනා කරනකොට මේ සතර ආකාර ඉරියව්ව තුලින්ම තමන්ට ඇති වෙන සෑම සිටිවිල්ලක්ම 100න් දැකලා අත්තරින්නට ඕනේ අත්තරිනවයි කියලා කියන්නේ ඉස්සෙල්ලාම යා සංකල්පයක් අදනවා මම අත්තරින භාවනා යෝගියෙක් අත්තරින කමඨාන් වඩන තාපසයෙක් කියන එක 100 තියාගෙන අවු වෙනම මොතෙම අත්තරින කෙනා මේකට ගැලපෙන්නේ නැහැ මේකට අවු වෙලා හරියන්නේ නැහැ කියලා ඒකෙන් නිදහස් වෙලා අර අත්තරපු භාවනා යෝගියා කියන 100ට පැමිණෙනකොට අර කමතක වෙනවා කොහොමද කියලා කිව්වොත් අපි සමහර වෙලාවට බොහොම ලස්සන පරිසරයක වාඩි වෙලා ස්වභාව ධර්මයා දිහා බලාගෙන ඉන්නකොට ඒ ස්වභාව ධර්මයා තුළ තියෙන අලංකාරයේ සුන්දරභාවයේ නැඹුභාවයේ දකින්නකොට අපට ගෙවල් දොරවල් අමතක වෙලා අපගේ පැවිදිකම අමතක වෙලා පරිසරයේ ගොඩක් දේවල් අමතක වෙලා ඉන්නවා එක පාරට කවුරුර කතා කරාම ගැස්සিলা එතකොට අපි 100ට එන්නේ අනේ මම පැවිද්දේ මම ඇවිල්ලා ඉන්නේ භාවනා කරන්න අනේ මේ පරිසරයේ ලස්සන නිසා මේ හැම දෙයක්ම මට අමතක වුණයි කියලා එනම් මේ වගේ අනන්ත අප්‍රමාණ භාවනා යෝගින්ට තමන්ගේ සිතවිල්ල තවත් එක සිතවිල්ලක අරමුණු ගත වුණාම මේ සියලෝම සිතවිලි වල තියෙන ඒ බැඳීමෙන් එයා අත්හැරෙනවා අත්තරිනවා නෙමෙයි අත්හැරෙනවා ඉබේම සිද්ධ වෙනවා එනම් අපිත් මේ භාවනාව තුලින් මේ කමඨාන තුලින් බලාපොරොත්තු වෙන්නේ අත්හැරීම නෙමෙයි අත්හැරෙන ක්‍රමවේදය හදන්න හේතුව භාවනා කරනවා කියලා කියන්නෙම අපට යමක් වැරදිලා තියෙනවා ඇයි භාවනා කරන්න කෙනෙක් ඉන්නෝනේ පුද්ගලෙක් ඉන්නෝනේ ඒ පුද්ගලයාට මාන්නය තියෙන්න ඕනේ එහෙනම් කරන්න යමක් කෙරෙනවා ඒ කෙරෙන හැම දෙයකටම කර්මයක් ඇදෙනවා ඒක ගෙවන්නත් එයා ඉපදෙන්න ඕනේ එහෙනම් මේ ලෝකේ නිවැරදි භාවනාව කියන්නේ කුමක්ද කරන්නේ නැහැ කෙරෙන්න හරිනවා කෙරෙන බව දැනගෙන 100න් ඉන්නවා එහෙනම් ඒකත් කරන ක්‍රමවේදයක් තමයි හැබැයි පුද්ගලයෙක් නැතුව කරන ක්‍රමවේදයක් ඒකට සාපේක්ෂව මේ අත්තරිනවාට වඩා අත්තරෙන ක්‍රමවේදය තමයි ඒ ඉපදෙන හැම සිතවිල්ලක්ම 100න් දැනගෙන ඒ සිතවිල්ලෙන් අරමුණට එනකොට අර සිතවිල්ල අත්තරෙනවා ඒ අත්තරෙනකොට ඒ සිතවිල්ල තුල තිබිච්ච ලෝභයේ දේසේ මෝහයත් අත්තරෙනවා එහෙනම් හැම චෛතසිකයක් තුලින්ම ආවෝසි කර්ම හදන්න දක්ෂ ශිෂ්‍යෙක් බිහි වෙනවා එහෙනම් මේ ලෝකේ හැමදාම අපි කුසල කර්ම අකුසල කර්ම හැදුවා කුසල් හදාගෙන දිව්‍ය ලෝකවලගින් මයේසාක්‍ය අල්පේසාක්‍ය වෙලා ඉපදුනා බ්‍රහ්ම ලෝකවලගින් බ්‍රහ්මයෝ වෙලා ඉපදුනා අකුසල කර්ම පාප කර්ම සිටිවිලි වල නිර්මාණය කරලා අපි සතර අපායකින් ඉපදුනා പ്രേත භූත ලෝකවල ඉපදුනා මිනිසත් ලෝකවල ඉපදුනා තිරිසන් භවවල අනන්ත ප්‍රමාණ ඉපදුනා එනම් මේ කුසල් පැත්තෙන් සිටිවිලි ඇදුවත් අකුසල් පැත්තෙන් ඉපසිටිවිලි ඇදුවත් උඩ හෝ යට හෝ මේ තලයෙන් උඩට ගින් ඉපදෙනවා යටට ගින් ඉපදෙනවා එනම් උත්පත්තියක් නිසකවම අපට උරුම වෙන බව අපට පැහැදිලියි එනම් මේ සිටිවිලි හැම දෙයක්ම උත්පත්තියක් ලැබෙන්නේ ඒ සිටිවිල්ල අදාළ ඒ කෙලේශයන් එක්ක කුසලයන් එක්ක නැවත නැවත කර්මයක් නිර්මාණය කරන නිසා එනම් භාවනා යෝගියාගේ ප්‍රධාන ඉලක්කය වෙන්න ඕනේ ප්‍රධාන අරමුණ වෙන්න ඕනේ අත්තරින එක කොහමද අත්තරෙන ක්‍රමවේදේ නම් චෛතසිකේ නිදාස් වෙනකොට සිත ඒ තමන්ගේ අරමුණට ගිහින් ඒ චෛතසිකේ නිදාස් වෙනකොට ඒ චෛතසිකය තුල තිබිච්ච ලෝභය ද්වේෂය මෝහය එහෙම නැත්තම් ඒක තුල තිබිච්ච කර්මයක් ප්‍රතිඵලයක් එක්ක ඒක අත්තරෙනවා එනම් මේ විදිහට තමන්ගේ සිතෙන් ඇතිවෙන සෑම සිතවිල්ලක්ම එකින් එකට අත්තරිනකොට අත්තරෙන්නේ සිතවිල්ල පමණක් නෙමෙයි ඒ සිතවිල්ලත් එක්ක තියෙන කර්මයක් අත්තරෙනවා එහෙනම් මේ ක්‍රමවේදය පුරුදු කරනකොට එයා ගොඩාක් සිතවිලි ගනුදෙනු කරන්නේ ඉසෙල්ලාම පටවි මට්ටමේ හේතුව මේ ලෝකේ අපි දන්නවා මේ ක්‍රමවේදයක් තියෙන මේවා නිර්මාණය වෙන මොකද්ද ක්‍රමවේදය ඉසෙල්ලාම පස් පවතිනවා මේ ලෝකේ පස් වලට උඩින් මොනවද පවතින්නේ වතුර පවතිනවා වතුර වලට උඩින් මොනවද පවතින්නේ වායුව පවතිනවා වායුවට උඩින් මොනවද පවතින්නේ ආලෝකය පවතිනවා ඇයි මේ ඝන වස්තුවට උඩින් අනිත් වස්තුව පවතිනවා අපි දන්නවා කෝප්පයක් අරගෙන පොල් තෙල් ටිකක් දැම්මාම ඒ පොල් තෙල් ටික කෝප්පේ තියෙනවා ඒ කෝප්පේට තවත් වතුර ටිකක් දැම්මාම ඒ වතුර ටික යට ගිහිල්ලා තෙල් ටික උඩට එනවා ඇයි වස්තුවේ ඝනත්වය කොච්චර වැඩිද ඒකට අනුව සෑම දෙයක්ම පාවෙන්න සිද්ධ වෙනවා එනම් වතුරට වඩා පස්වල ඝනත්වය වැඩි ඒ නිසා පස් යට යනවා වායුව වලට වඩා වතුර ඝනත්වය වැඩි ඒ නිසා වායුව යට යනවා ආලෝකයට වඩා වායුව ඝනත්වය වැඩි ඒ නිසා වායුව යට යනවා එනම් මේ ලෝකයේ හැදිලා තියෙන ක්‍රමයට තමයි අපගේ සිතවිලි නිර්මාණය වෙන්නේ එනම් මුලින්ම නිර්මාණය වෙන සිතවිලි ඔක්කම පටවියෙන් යුක්තයි ඝන වස්තු වලින් යුක්තයි ස්පර්ශනීයයි භෞතිකයට ගොඩාක් ඇලුම් වෙලා එනම් මේ විදිහට පටවියෙන් යුක්ත සෑම සිතවිල්ලක්ම පටවි මට්ටමින් ඝන මට්ටමින් ඇති වෙලා ඒවා අත්තරිලා ප්‍රායෝගිකව මේ පුහුණුව කරනකොට පටවි මට්ටමින් සේරම ටික අත්තරුණාට පස්සේ සෙනෙහසෙන් බැඳිච්ච ඇඟීම් වලින් බැඳිච්ච යුතුකම් වලින් වගකීම් වලින් අපි බැඳිලා ඉන්න ආපෝ මට්ටමේ සිතවිලි වලට අපි ලං වෙනවා. ඒ සිතවිලි වලත් අපි අත්තරින්න ඕනේ. දැන් අපි භාවිතා කරන කුටිය පිළිබඳව බැඳීම අත්තරින එක, අපි පරිභෝජනය කරන බඩමුට්ටු ගැන බැඳීම අත්තරින එක අපට එච්චර ලොකු දෙයක් නෙමෙයි. හැබැයි ඒ බඩමුට්ටු නිසා අපට ලැබිච්ච ඒ ප්‍රීතිය, ඒ විවේකය, ඒක අත්තරින්න ටිකක් අමාරුයි. සමහර ආසන තියෙනවා, ඒ ආසන වල වටිනාකම රුපියල් 25,000 30,000 වෙනවා. හැබැයි ඒ ආසන අත්තරින් හරි ලේසි. ඒතුව කාටර් පූජා කරා මේක ඉවරයි, එතනින් අත්තරියා. ඒක පටවි මට්ටමින් අත්තරීමක්. හැබැයි භාවනා යෝගියා ඒ ආසනේ වාඩි වෙලා ඉන්නකොට, විවේක සුවෙන් ඉන්නකොට, ඇස් දෙක පියාගෙන ඉන්නකොට යම්කිසි සුවයක් හම්බුණා නම්, ප්‍රීතියක් හම්බුණා නම්, විවේකයක් හම්බුණා නම්, ශාන්තියක් හම්බුණා නම්, අන්න ඒක යාගේ සිතේ පවතිනවා. අනිත් පුටුවල වාඩි වෙනකොට අපරාධ අර පුටුවේ තිබුණා නම් ඊට වඩා සුවසේ ඉන්න තිබුණා. ඒක ටිකක් අර නැම්මක් වාගේ ගත් තිබුණා. ඒකට ආංශිනාම නිකන් පා වෙනවා වාගේ. ඒ සුවේ මේක තුල නෑ. බලන්න අර පුටුව භෞතිකව අත්තරියාට මනසින් අත්තරින්න බෑ, සෙනෙහසින් අත්තරින්න බෑ, ඒක තුලින් ලැබිච්ච අර සුඛයෙන් ප්‍රීතියෙන් වින්දනයෙන් අත්තරින්න බෑ. මේක තමයි ආපෝ මට්ටමේ තියෙන බැඳීම. මේ සිත පටවියෙන් බැඳිච්ච දේවල් වල නිදාස් වෙනකොට ක්‍රමානුකූලව ආපෝවලින් නිදාස් වෙන්න එයා උත්සාහ කරනකොට තේරෙනවා මම ගුරුවරයාට බැඳිලා ඉන්නේ ගුරුවරයාගෙන් ලැබෙන කමඨාන් වලට නෙමෙයි, ගුරුවරයාගේ දෙන වටිනාකමට. මම මේ කුටියට බැඳිලා ඉන්නේ මට අවුවට වැස්සට මේක පරිස්සම් වෙනවා, මේක මට යෝග්‍යයි භාවනාවට කියන එක නෙමෙයි, මේක තියෙන වටිනාකමට, මේක අලංකාර නිර්මාණයට, මේක තුළ තියෙන ඒ ක්‍රමවේදයටයි මම බැඳිලා ඉන්නේ. අන්න මේ විදිහට බැඳීම් වලින් ඇලීම් වලින් අපි ගොඩාක් දේවල් වටා ගන්නකොට අන්න ඒවත් අපි අත්හරිනවා. ඒවත් අත්හැරගෙන අත්හැරගෙන අත්හැරගෙන යනකොට වචන වලින් අපි ගොඩාක් දේවල් වලට බැඳෙනවා. කතා කරන්න ගියාම සමහර අවස්ථාවලදී අවශ්‍ය දේත් කතා කරනවා, අවශ්‍ය නැති දේත් කතා කරනවා. අනන්ත අප්‍රමාණ අපි මේ කතා කරන දේවල් තුළ අපි අවුවෙච්ච තැන් අවුගෙන තැන් ගොඩාක් තියෙනවා. සමහර අය දෙන්නේ වෙනම දෙයක් කතා කරනවා. හැබැයි අපි දන්නවා මේ දෙන්න කතා කරන්නේ අපට අදාළ නැති දේවල්. හැබැයි අපට කරබාල් ඉන්න බෑ. අපිටත් මතකයන් තියෙනවානේ පෙර සංසාරේ මොනවාරි එක සම්බන්ධයෙන් මොනවාරි එකක් අපි කියලා අපිත් එතන සමාජිකත්වයේ ලියාපදිංචි කරගෙන මා විශාල ගණනාවක් කතා කරනවා. මේ නිසා භාග්‍යතුන් වහන්සේ කියනවා දෙතිස් කතාවලින් වැළකීලා ඉන්න. එහෙනම් අත්තරින භාවනා යෝගියා දැනගන්නට ඕනේ මා අත්තරින්න ඕනේ භාවනා කරන මොහොතේ විතරක් නෙමෙයි, පැය 24 පුරාම මේක වඩන්නට ඕනේ. 100 කියනක පැය 24 පුරාම තියෙන්නට ඕනේ. සතර හිරියව්ව පුරාම මේක පවතින්නට ඕනේ. එහෙනම් ඒ කතා කරන අවස්ථාවේදී ඒ ඇයන අමාදයක්ම දැනගෙන 100න් ඉන්නවා උත්තර බඳින්න යන්න. ඇයි එයා පුරුදු කරන්නේ වායෝ මට්ටමින් අත්තරීම. ඒ අමාදයක්ම ඇයන බව දැනගෙන අත්තරිනවා. අත්තරගෙන එයා ඒ අරමුණේ ඉන්නවා. අත්තරිනක වඩන කමඨාන් වඩන භාවනා යෝගියෙක් මම මේ පැමිණිලා සිටින්නේ මේ කාලය තුළ අත්තරීම පුරුදු කරන්න. මාගේ වස්සානේ පුරාම මං වඩන්නේ අත්තරීම. සිතිවිලි ටික අත්තරියාම සිතිවිලිත් එක්ක කර්මයක් අත්තරෙනවා. කර්මය අත්තරුණාම ඉපදී මේ අවස්ථාව අයිනි වෙනවා. අඟුලිමාලට වෙච්ච දේ, තථාගතයන් වහන්සේට වෙච්ච දේ මේ වස්සාන කාලේ මටත් වෙනවා. එහෙනම් සිතිවිලි නිසා තමයි කර්ම හැදෙන්නේ. ඒ නිසා තමයි ජාති ජරා භව දුක්ඛ දෝමනස් හැදෙන්නේ. සිතිවිලි අයින් කරන නැති කරන ක්‍රමවේදය පැය 24 පුරාම වඩන්නට ඕනේ. කතා කරනකොට කතා කරන එක හොඳට පරිස්සමෙන් 100න් කතා කරනවා. ඒකටත් අයිතිකාරයා මම නෙමෙයි, එයාන ප්‍රශ්නිට අදාළ උත්තරය මේ කයෙන් යනවා වාගේ දැනෙන්න ඕනේ. එහෙම හිතාගෙන කතා කරනවා. මමයි කතා කරන්නේ, මමයි මේක කියන්නේ කියන මානසිකත්වය හදන්නේ. නිතරම පුද්ගල ස්වභාවයෙන් නැතුව කතා කරන්න උත්සාහ කරනවා. පුද්ගල ස්වභාවයෙන් නැතුව ඒ කතා කරන තැන් වල රැඳෙනවා. එහෙනම් මේ භාවනා යෝගියා වැඩිපුර කතා කරන තැන් වලට ගිහිල්ලා බලනවා ඒ ඇයෙන වචන නිසා කැළඹෙනවද, ඒගොල්ලෝ මොනවද මේ පැත්ත බලලා කතා කරනවා, අපි ගැන නින්දාවක්ද විවේචනයක්ද, අපි ගැන මොනවද දන්නේ සාකච්ඡා කරන්න, අපර ප්‍රඥා කේද දන්නේ, කැළඹෙනවද කලබල වෙනවද, මොන මොනාරි ප්‍රශ්න තියෙනවද කියලා නිතර ගවේෂණය කරමින් එයා 100 පවත්වන්නට ඕනේ. ඒතුව මේ ලෝකයේ ප්‍රශ්නයක් අපට හදාලා නම් කලබල වෙන්න දෙයක් නැහැ. ඒ කාන්ත වශයෙන් මේ ප්‍රශ්නේ අපි ළඟට එනවා. ඒක අපට අදාළ නැත්නම්, ඒ කර්මය අපට නැත්නම් අපේ ළඟින් ගියත් අපි ළඟට එන්නේ නැහැ. සමහර කට්ටිය උඩ පැනපැන කෑ ගන්නවා. හැබැයි අපේ මොකවත් ආන්නේ නැහැ. ඒ කියන්නේ ඒ ප්‍රශ්නය ආන්න විතරයි කර්ම තියෙන්නේ. ඒකට විඳින්න කර්ම නැහැ. එහෙනම් අපිට ප්‍රශ්නයක්වත් නැහැ. නැති ප්‍රශ්නයකට උත්තර හොයලා දෙන්න, ඒ කට්ටියගේ වලට සම්බන්ධ වෙන්න, ඒකට සාකච්ඡා කරන්න. එහෙනම් මේ විදිහට සම්බන්ධ නැති කිසිම දෙයකට සාකච්ඡා කරන්නේ නැහැ. සම්බන්ධ නැති කිසිම දෙයකට එතනට ගිහිල්ලා ඒවට උත්තර බඳින්න යන්නේ නැහැ. එහෙනම් නිතරම හිතනවා මම අත්තරින කෙනෙක්, මං අත්තරින කමඨාන වඩන කෙනෙක්. මේ කර්ම සේරම ටික මං අත්තරිනවා. ඉපදීමේ අයිතිය මං අයිනි කරනවා. ඒ කාන්ත වශයෙන්ම මේ භවයේ මං අවසාන භවයේ කරනවා. මං දැමනියේ ඒකට දුර්ලභ ගණයේ මිනිසත් භවයේ මං ලැබුවේ මේකට. ඒ කාන්ත වශයෙන් මං මේ කටයුත්ත මේ තප්පර ඉඳලා කරනවා කියලා ඒ හැම මොහොතක් ගන්න ඉන්නවා. ගිහිල්ලා ඉන්නවා යම් කිසි කෙනෙක් ඇවිල්ලා ආනවා. ගිලම්පස ටිකක් වළඳන්න කැමතිද? ඔබ වහන්සේගේ කැමැත්ත ගොඩාක් අගය කරනවා. එහෙම නැත්නම් ඔබ වහන්සේ කැමති නම් පූජා කරනවාට අපි කැමති. ඔබ වහන්සේ දුන්නොත් අපි වළඳනවා. මේ වගේ සරල උත්තරයක් දුන්නාම ඒ උත්තමයා ඒක සෝදානම් කරලා දෙනකොට සන්තෝෂයෙන් වළඳලා ඕදලා ඒක ගත්තේ කොයිද? එතනටම ඕදලා පිමිසරේ තිබ්බා. අපි එතනින් පිටත් වුණා. මේ වගේ වචනය, කය, සිත කියන තුන්දර කායේන වාචා සංවරෝ කියන මේ සංවරභාවය හදනවා කියන එකත් අත්තරීම තුල වඩන්න ඕන එක ಗುಣධර්මයක්. එහෙනම් අත්තරිනවයි කියලා කියන කිසිම කෙනෙකුට එකපාරට අත්තරින්න බෑ. පාම් පුච්චන්න ඕනේ කිව්වම බේකරියේ මිනිස්සයාට කියලා පාම් පිටි කිලෝ එකක් දීලා පාම් පුච්චන්න කිව්වම එහෙම පුච්චන්න බෑ. ඒ මිනිස්සයා පිටි ටික අරගෙන දෙතුන් පාරක් ඒක හලලා ඒක හොඳට සියුම් කරලා ඒක කැටගැයිච්ච ඒවා තියනවනම් ඒක වෙනම මේ දෙකෙන් අඹරලා නැවත හලලා පස්සේ ඒකට සාමාන්‍ය වතුර දාලා ඒක අනලා අනපේකත් පැයක් දෙකක් තියලා ඒකට තවත් ලුණු වර්ම ඒවා දානවනම් ඒවා දාලා නැවත ඒක පදම් කරලා ප්‍රමාණයට කඩලා තැටිවලට දාලා තැටිවලත් ටිකක් වෙලා පිම්බෙනකන් තියලා ඒ අවශ්‍ය පෝරණයට දාලා ඒ අවශ්‍ය වෙලාවට ඇදලා ගත්තාම පාන් ගෙඩියනවා. එහෙම කන්න බෑ. රස්නේ තිබ්බාම කටපිච්චෙනවා. නිවෙන්නත් ටික වෙලාවක් තියලා පස්සේ කෑමට ප්‍රසුදුසු. එහෙනම් බලන්න පාම් පුච්චන්න ගියාම ඒකට ගොඩාක් දේවල් තියෙනවා. පරිසරයේ සකසන්න ඒකට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්න. එහෙනම් අත්තරින කෙනාටත් මේ වචනය පිළිබඳව අපි කොහොමද සකස ගන්න ඕනේ? ක්‍රියාව පිළිබඳ වචනය සකස ගන්න කොහොමද? මම මේ අත්තරීම කමඨාන තුළ ජීවත් වෙන්න ඕනේ කොහොමදයි කියන එක පිළිබඳව මනා දැනුමක් තියෙන්න ඕනේ. ජීවත් වෙන ක්‍රමනේ දන්නේ නැත්නම් චරිතය ඒකට සකස ගන්න දක්ෂ නැත්නම් කතා කරන්න එයා දක්ෂ නැත්නම් ඒ කිසිම දෙයක් තුළ එයාට අවබෝධය නැත්නම් අත්තරීම පිළිබඳව කොච්චර දැනගෙන හිටියත් වඩන්න බෑ. ඇයි වැඩෙන එක මෙතනින් අවුල් වෙනවා. ඒක නැවත නැවත යථා තත්ත්වයට යනවා. ඕද ඕද මඩේ දානවා වගේ. අපි යම් කිසි දෙයක් බිම වැටුනාම අපි කියමු අපි අතින් මුං ඇට කිලෝ එකක් බිම වැටුණා කියලා. හැබැයි අතු ගා ගන්න විදියකුත් නැහැ. ගන්න විදියකුත් නැහැ. එහෙනම් අපි මේ මුං ඇට හරන් අරන් වෙන තැනක තියන්නේ හේතුව තිබ්බාම අපි දන්නවා එතන තියෙන එකයි මෙතන තියෙන එකයි දෙකම එකයි. එහෙනම් අතනින් තියන්න ඕනේ මෙතන වැටිච්ච තැනම තිබුණාම ඉවරනේ. එහෙනම් අපි මොකද කරන්නේ? පාත්‍රයක් අරගෙන අර එකතු කරන හැමදේම පාත්‍රයට දානවා. බැරි වෙලාවත් පාත්‍රයෙන් නැවිලා හැලෙනවා නම් ඒකට අපි ඉඩ දෙන්නේ නැහැ. ඒතු පරිස්සමෙන් පාත්‍රයෙන් ඇලෙන්නේ නැතුව පුළුවන් තරම් යටින් එකතු කරලා අර පාත්‍රයට දාලා සම්පූර්ණ ඇලිච්ච ටික පාත්‍රයට සම්පූර්ණ කරලා ඒක වාලා පරිස්සමෙන් තියාගන්නවා වාගේ අපගේ සිතුවිලි වලින් අපි අවුෙච්ච හැමතැනක්ම එකතු කරලා අවුලලා අර සිත කින පාත්‍රයට දාලා මේක පුරවන්නට ඕනේ. එහෙනම් ඇස්වලින් මේක විසිරීලා තියෙනවා. කන් වලින් විසිරීලා තියෙනවා. වචන වල අසංවර භාවය නිසා විසිරීලා තියෙනවා. කයේ අසංවර භාවය නිසා කලබලකාරීත්වය නිසා විසිරීලා තියෙනවා. සිතවිලි වලින් විසිරීලා තියෙනවා. මේ සෑම දෙයක්ම අර ඇටේ එකතු කරලා සම්පූර්ණ පාත්‍රයට ඒකරාශී කරනවා වාගේ ඇස්වලින් මම අවුවෙන හැම තැනකින්ම මම සීය පීඨවල ඒ අවුවෙන හැම තැනක්ම මම ඒකේ නිදාස් වෙන්න ඕනේ. හේතුව මම යන්නේ කොහාටද? ඒක අරමුණු කරගත්තා. ඒකට අදාළ පාර බලාගත්තා. පාඩුවේ ගියා. වටපිට බලන්නේ කතා කරුවාම නැවතුණා. ඇරිලා බැලුවා. මොකද්ද ප්‍රශ්නේ කියලා බැලුවා. උත්තරයක් අහනවා. ඒ උත්තරේ කෙටියෙන් දුන්නා. නැවත තමන්ගේ ගමන පාඩුවේ ගියා. ඇයි ආයි මැව්වේ කියලා අහන්නේ නැහැ. කතා කරපු ගමන් එතනට ගිහිල්ලා කූඩාරමක් ගාගෙන බත් වියාගෙන කාලා පදිංචි වෙන්නේ. අනන්ත ප්‍රමාණ අපේ චරිතවල අඩුපාඩු තියෙනවා. අපි යම්කිසි තැනකින් යනකොට කවුරු කෙනෙක් ස්වාමිනී වැද්දා වෙලාව කියද කිව්වම එතනට ගිහිල්ලා වෙලාවත් කියලා එතන මොනාර ගිලම්පස තියෙන බෝතලෙන් ඒකත් වක් කරගෙන බීලා රටේ නැති කුණු අරප කතා කරලා දෙතිස් කතාවලට එයා කතා තිනන ඒවත් කතා කරලා එතනම විවේකයෙන් ඉඳලා පස්සේ එයත් එක්කම තවත් ගමනකුත් යනවා. මේ විදිහට අපි යන තැන් පවුල් වෙලා කසාද බැඳා වාගේ පවුල් වෙලා ජීවත් වෙච්ච අවස්ථා තියෙනවා. තාපසයෙක් මේ ලෝකේ කිසිම කෙනෙකුට බැඳෙන්නේ නැහැ. තවත් තාපසයෙකුට බැඳෙන්නෙත් නැහැ. කුටියකට බැඳෙන්නෙත් නැහැ. සිව්පසයට බැඳෙන්නෙත් නැහැ. තාපසයා කෙටියෙන් කියනවා නම් අසකන දිව නාසය සමසිත කියන තමන්ගේ ආයතන අහිටවත් බැඳෙන්නේ නැහැ. එයා තමයි නිවැරදි ආර්ය මේ මාර්ගයේ යන ආර්ය මා සංඝයා බවට පත් වෙන්නේ. එහෙනම් ආර්ය ශ්‍රාවකයා මේ ලෝකේ ජීවත් වෙන සෑම මොහොතක් ගානේ සෑම දෙයක්ම බැඳින්නේ නැතුව නිදාස් වෙලා ජීවත් වෙන කෙනෙක් ඇටියට මේ කමඨාන වඩන්න ඕනේ. එහෙනම් අපේ කමඨානේ සාරාංශය තමයි මම දකින දේවල් හැම දෙයක්ම දකින මොහොතේම ඒක අත්හැරලා අරමුණට එනවා. ඒ හැම දෙයක්ම 100ෙන් දැක්කා. දැක්ක ගමන්ම අරමුණට ආවා. අර පණිවිඩය අත්හැරියා. දැක්කදේ දැක්ක නිසා ඇති වෙන කර්මයක් දෙකම අත්හැරියා. හැබැයි දැක්ක ගමන්ම දැක්ක දෙයට අපි අවු වෙනවා. හැබැයි අපි නිදාස් වෙන්නේ ඒ දැක්කදේ දැක්ක නිසා ඇති වෙන කර්මයෙන් අපි නිදාස් වෙනවා. එහෙනම් ඇහෙනකොට ඇහිච්ච දෙයට අපි අවු වෙනවා. හැබැයි ඇහෙන නිසා ඇති වෙන කර්මෙන් අපි නිදාස් වෙනවා. එහෙනම් යමක් දැනුණාම දැනිච්ච දෙයට අපි අවු වෙනවා. හැබැයි දැනිච්ච දෙය නිසා ඇති වෙන කර්මෙන් අපි නිදාස් වෙනවා. එහෙනම් යමක් ගන්නකොට ගත්ත දෙයට අපි අවු වෙනවා. ගන්න නිසා ඇති වෙන කර්මෙන් අපි නිදාස් වෙනවා. එහෙනම් මේ ආර්ය ශ්‍රාවකයන්ට මේ ලෝකේ භෞතික වශයෙන් ජීවත් වෙනකොට පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියන මේ පංචමා භූතවල ජීවත් වෙනකොට ඒකාන්ත වශයෙන්ම අවු වෙන්න නැති වෙන ක්‍රමයක් නැහැ. තථාගතයන් වහන්සේ පිණ්ඩපාත වැඩිසේක, උන්වහන්සේ පැම්පාසුනසේක, උන්වහන්සේ විවේකසුවෙන් විවේකගත්සේක කියලා අපි කතාවෙන් අහලා තියෙනවා, කියවලා තියෙනවා. එහෙනම් බුදුවරුත් මේ ලෝකයේ සතරමා භූත පරිභෝජනය කරලා තියෙනවා. ඒ නාම රූප සංඥා සංස්කාරات එක ගනුදෙනු කරලා තියෙනවා. හැබැයි ඉපදීම නැවතිලා එහෙනම් ඒ ඇදෙන කර්මය විතරයි නවත්තලා තියෙන්නේ. එහෙනම් අපිට ආර්ය මාර්ගය යන්න ඕනේ. අද ඉඳලා දකින දේවල් වලට අපි අවු වෙනවා. හැබැයි දැක්ක නිසා ඇති වෙන කර්මෙන් අපි නිදහස් වෙනවා. ඇයෙන දේවල් වලට අපි අවු වෙනවා. ඇයෙන නිසා ඇති වෙන කර්මෙන් අපි නිදහස් වෙනවා. කතා කරන දේවල් වලට අපි අවු වෙනවා. කතා කරන හැම මොහොතෙම 100ෙන් කතා කරන නිසා කතා කරන වචනවල නිර්මාණය වෙන කර්මෙන් අපි නිදහස් වෙනවා. එහෙනම් ජීවත් වෙනකොට, ඇසිරෙනකොට, යනකොට, එනකොට, වැඩහින්නකොට ඒ චර්යාවවල තියෙන ඒ සෑම චර්යාවකටම අපි අවු වෙනවා. ඒ චර්යාව නිසා අටගන්න කර්මෙන් අපි නිදහස් වෙනවා. සිතන හැම දෙයක්ම මේ දේවල් හිතනවා කියලා අපි දැනගන්නවා. ඇයි අපේ රට ජාතිය එක මතක් වෙනවා, පෞගේ දේවල් මතක් වෙනවා, පුංචි කාලේ මතක් වෙනවා, ගෙවල් දොරවල් මතක් වෙනවා. ඇයි වැඩිපුර තියෙන විඥානයේ කුමක්ද? ඒවා නිතර නිතර මතක් වෙන සුළුයි. එහෙනම් මේ මතක් වෙන හැම දෙයකටම අපි අවු වෙනවා. හැබැයි මේ මතක් වෙන හැම දෙයක්ම 100ෙන් මතක් කරපු නිසා ඒ නිසා හටගන්න කර්මයෙන් අපි නිදහස් වෙනවා. එහෙනම් මේ මොහොතේ ඉඳලා අපේ පළවෙනිම අරමුණ කර්මයට අපි ඉඩ දෙන්නේ නැහැ. අපි අල්ලගන්න කර්මෙන් අපි කිසිම දෙයක් උපාදානය කරගන්නේ නැහැ. අසු වෙන්නේ නැතුව අල්ලගන්න තු වෙනවා. හැබැයි ඇයෙනවා, පේනවා, දැනෙනවා, ඇඟෙනවා කියන හැම දෙයකම අපි අහු වෙනවා. හේතුව අහු වෙන්නේ නැතුව අපිට ඉන්න විදියක් නැහැ. ධාරුතිරිය කියන ඒ උත්තමයාට, ඒ බෝධිසත්වයාට තථාගතයන් වහන්සේ කමඨාණක් දෙනවා. ඇයෙන බව දැනගන්න, දැනගෙන 100ෙන් ඉන්න. එහෙනම් පේනවා නම් පේන බව දැනගෙන 100ෙන් ඉන්න, දැනගෙන බව දැනගෙන 100ෙන් ඉන්න, සිතන බව දැනගෙන 100ෙන් ඉන්න. එහෙනම් පේන බව දැනගෙන, පේන බව කියලා කියනකොටම පේනවා කියලා කියනක එතනට ඇවිල්ලා ඉවරයි නේද? පේන බව දැනගන්න ඉසලා පේන්න එපාය, දකින්න එපාය. එහෙනම් ධාරු කිරියට බලන්න නැතුව ඉන්න, අහන්න නැතුව ඉන්න, සිතන්න නැතුව ඉන්න කියලා කිව්වේ නෑ. පේනවා. එහෙනම් පේන බව දැනගන්න, දැනගෙන 100ෙන් ඉන්න. එතකොට කර්මය විතරක් නවතිනවා. පේනක ඒ විදිහටම පේනවා. ඇයෙන බව දැනගෙන 100ෙන් හිටියාම ඇයෙන බව දන්නවා. හැබැයි ඒ කර්මය නවතිනවා. එහෙනම් අපි මේ කමඨාන වඩනකොට, මේ ආර්ය මාර්ගයේ යනකොට මේ සෑම අවබෝධයක්ම නැවත නැවත සිහි කරන්නට ඕනේ. නැතර නැතර මෙනෙහි කරන්නට ඕනේ. අපගේ සිතිවිලි වල මේ කමඨාන් දේශනා නිදන්ගත කරගෙන මේ අවබෝධයෙන් යුක්තව අපි මේ ජීවිතය ගත කරනවා නම්, මේ කමඨාන වඩනවා නම්, ඒ කාන්ත වශයෙන්ම අපට මේ ලබාවු මිනිසක් බව ඉවර කරන්න පුළුවන්. මේ ලෝකයේ සෑම කෙනෙක්ම ඉපදෙන්නේ කර්මය හේතු කරගෙන. සෑම කමඨාණක් තුළින්ම කර්මය නවත්තන්න ක්‍රමයක් තියෙනවා. ඒ ආර්ය මාර්ගයේ යන කෙනා ඒක ප්‍රඥාවෙන් දැක්කාම, ඒ කර්මය නවත්තලා දැම්මාම, ඒ රෙදි කෑල්ලෙන් පියන කෙනා ඒක තුළින් නිවන් දැකලා, යමක් ආගෙන ඉන්න කෙනා ආගෙන ඉන්න දේ තුළින් නිවන් දැකලා, යමක් කරගෙන ඉන්න කෙනා කරගෙන ඉන්න දේ තුළින් නිවන් දැකලා, යමක් ගවේෂණය කරන කෙනා ගවේෂණය කරන දේ තුළින් නිවන් දැකලා, එහෙනම් මේ උත්තමයෝ ඒ ක්‍රමවලින් කරලා තින්නේ කුමක්ද? මේ නාම රූපවලින් නිදහස් වෙන එක නෙමෙයි, නාම රූපවලින් ඇතිවෙන කර්මෙන් නිදහස් වෙන එක. එහෙනම් අපි ලබාපු මිනිස්සුත් භවයේ පුරාවටම අපි කර්ම අදාගත්තා, කර්මව අල්ලගත්තා, කර්ම වලට අවුණා. හැබැයි අදින් පස්සේම එකක් වෙන්න බෑ. මේ කමඨාන් දේශනාව ඇහුණට පස්සේ අත්තරීමේ පළවෙනි ධර්ම දේශනාවේ කමඨාන තුලින් අපි දැනගත්තා අල්ලා ගන්න ක්‍රමවේදයකින් අත්තරින ක්‍රමවේදයකුත් අපි තුල තියෙනවා. ඒ දෙක තුලින්ම අපි තුල විශාල කර්ම නිර්මාණය වෙමින් පවතිනවා. ඒ සෑම දෙයක් තුලින්ම අපි මේ ලෝකේ ඉපදින එකයි දුක් විඳින එකයි තම අපට වෙලා තියෙන්නේ. හැම සිතවිල්ලක් තුලින්ම අපි මේ දේවල් අත්හරින්නට ඕනේ. ඒ අත්හරින කොට අපි දැනගන්න ඕනේ අත්හරින්නේ සිතවිල්ල නෙමෙයි, ඒ සිතවිල්ල නිසා අටගන්න යන කර්මයක් තමයි මම අත්හරින්නේ. එහෙනම් මේ විදිහට කර්ම අත්හැරලා අපේ සිතවිලිවල ක්‍රියාකාරීත්වය අවම කරලා මේ නිර්මාණයන කර්මවල ධාරිතාව අවම කරලා ශුන්‍ය කරලා නැති කරලා ඒ තුලින් අපි මාර්ගඵල වලට පත් වෙන්නට ඕනේ. අපි මේ කමඨාන වඩනකොට කොහොමද මේ කමඨානේ සතර පලාපට ලැබෙන්නේ කියලා බැලුවොත් මේ සිටිවිලි වල මිශ්‍ර වෙලා තියෙනවා. පඨවි මට්ටමේ අල්ලා ගැනීමේ සිටිවිලි, ආපෝ මට්ටමින් අල්ලා ගැනීමේ සිටිවිලි, වායෝ මට්ටමින් අල්ලා ගන්න සිටිවිලි, තේජෝ මට්ටමින් අල්ලා ගන්න සිටිවිලි. එහෙනම් පඨවි මට්ටමින් අල්ලා ගන්න සිටිවිලි අත්තරින්න ඒ සිටිවිලි වලින් නිදාස් වෙන්න දන්නේම නැතුව ඒ ආර්ය ශ්‍රාවකයා සෝවාන් ඵලයටපත් වෙනවා. හේතුව පඨවිය නිදාස් වෙනවා කියලා කියන්නේ කායානුපස්සනාව සම්පූර්ණ කළා කියන එක. එන ඇඟීම් වලින් සෙනෙහසෙන් අවවෙන සිතවිලි වලින් නිදාස් වෙනවායි කියලා කියන්නේ වේදනානුපස්සනාවෙන් යන නිදාස් වෙනවා කියන එක. එහෙනම් වේදනානුපස්සනාව ඇයි ඇඟීම් වලට සෙනෙහසට අපි සම්බන්ධ කළේ? වේදනාවක් දැනෙන්නේ නැහැ. සෙනෙහස ආදරය, කරුණාව, දයාව බැඳීම නැත්තම්. එහෙනම් මේ සෑම කාරණාවක්ම වේදනානුපස්සනාවටයි උපමා වෙන්නේ, සමාන වෙන්නේ. එහෙනම් ඒකෙන් නිදාස් වුණාම යා සකෘදාගාමි වෙනවා. ඊට පස්සේ ආ ධර්මානුකූල දේවල් වලට අවුවෙනවා. ධර්මානුකූල අවුවෙන හැම දෙයකින්ම යා නිදාස් වුණාම ඒ සිටිවිලි වලින් යා අත්තරුණාම එයා අනාගාමි කෙනෙක් බවට පත් වෙනවා. අන්තිමට චෛතසික වලට අවුවෙන ක්‍රමවේදයක් තියෙනවා. සිතවිලි වලින් සිත හවුවෙන ක්‍රමවේදයක්, සිතට සිතවිලි හවුවෙන ක්‍රමවේදයක් දේරුම් අරගෙන සිතයි සිතවිලි දෙක එකතු කරනවා. ඒ කොහොමද කියලා කිව්වාම කලපුවක් තියෙනවා, මූදක් තියෙනවා. අපි කියනවා මූදේ දැන් සැරවැඩි, රැලි වැඩි. මූදේ රැලි වැඩි. එහෙනම් රැලි වෙනමත් මූද වෙනමත් වෙන් කරන්න පුළුවන්ද? මේ ලෝකයේ කිසිම කෙනෙකුට කරන්න බෑ. ඇයි? මූද පවතින නිසා ඇතිවෙන එක ප්‍රතිඵලයක් තමයි මූද රැලි. මූද නිෂ්කලංක වුණාම රැලි අතුරුදාම් වෙනවා. මූදයි රැලි එකතු වෙනවා, කලපුව වාග වෙනවා. දැන් අපි කියනවා මූද කියලා. හැබැයි මූද රැලි කියන එක අරගෙන පෙන්නලා මේක මූද රැලි කියලා කියන්න බෑ. හේතුව ඒක මූදේ එක ස්වභාවයක්, ක්‍රියාකාරී ස්වභාවයක් නිසා ඇත්තටම රැලි කියලා එකක් නෑ. එහෙනම් සිතින් සිතවිලි ඇති වෙනවා. සිතවිලි වලින් සිත නැවත නැවත හවු වෙනවා. එහෙනම් සිතට සිතවිලි හවු වෙන ක්‍රමවේදයක්, සිතවිලි වලට සිත හවු වෙන ක්‍රමවේදයක්, මේ දෙකම එකමයි. හේතුව සිත නිසා අටගන්නා වූ ක්‍රියාකාරී ස්වභාවයක් සිතවිල්ල. මේ සිත නිවල දැම්මාම සිතවිලි වල කම්පණය අඩුවෙලා ඒමම ගින් යා සිතත් එක්ක එකතු වෙලා අර රැලි ටික ඒමම නිවිලා මෝදත් එක්ක සමවැදුනාම දැන් පවතින්නේ මහා මෝද විතරයි, රැලි කියලා එකක් නැහැ. ඒ විදිහටපත් වුනාම සිතයි සිතවිලි එකට එකතු වෙලා නිවුනාම එයා රාග් බෝධියටපත් වෙනවා. එයාට කියන අපි නිවුනා කියලා, නිවන් දැක්කයි කියලා. ඇයි මේ නිවිච්ච කෙනා නිවන් දැකපු කෙනා කියලා කියන්නේ? එයාගේ සිතවිලි අර මෝදු රැලි, අර රැල්ලට නිවිලා කලපෝ වාගේ වුණා වාගේ මේගේ සිතවිලි නිවිලා, සිත නිවිලා. ඒ සිත නිවුනට පස්සේ අපි කියන නිවිච්ච කෙනා රාතන් වහන්සේ කියලා. එහෙනම් අන්තිමට මේ සිතයි සිතවිලි දෙකම එකට එකතු කරලා අර කලපුව වාගේ තත්වයකට සිත නිවල දැන්නාම අන්න එතනදී ආ රාත් ඵලයටපත් වෙනවා. එහෙනම් මේ කමඨාන වඩන භාවනා යෝගියා වඩ වඩා සිතවිලි අත්හරින්න ඕනේ. ඒ අරමුණේ ඉඳගෙන මේ සිතවිලි අත්හරින්නට ඕනේ. සෑම මොහොතකම තමන් අත්හරින හැම සිතවිල්ලක්ම දැනගෙන අත්හරින්නට ඕනේ. වචන වලින් පරිස්සම් වෙන්න ඕනේ, ක්‍රියාවෙන් පරිස්සම් වෙන්න ඕනේ, සිතවිලි වලින් පරිස්සම් වෙන්න ඕනේ. බාහිර පරිසරයත් එක්ක කටයුතු කරනකොට, බාහිර දේවල් දකිනකොට, හැයෙනකොට, දැනෙනකොට, හැඟෙනකොට, සිතනකොට, ඒ හැම දෙයක් තුළින්ම තමන්ටේ සිතවලට ගෝචර වෙන හැම දෙයක්ම දැනගෙන අත්තරලා ඒ සෑම දෙයක් තුළින්ම එයාගේ සිත එයා අත්තරීමේ පාරමිතාව තුළ පුරුදු කරනවා නම් එයාට හැම තැනම සතර ඉරියව්වකින්ම පුරුදු කරන්න පුළුවන්. එහෙනම් මේ කමඨාන් දේශනාව අපි මෙච්චර මේ දීර්ඝ කාලිනව දේශනාවට පත් කළේ මේ කමඨාන් වඩන භාවනා යෝගියා මේ කමඨාන පිළිබඳව සම්පූර්ණ විස්තරය දැනගන්නට ඕනේ. තමන් අඳින සිවුර ගැන තමන් දන්නේ නැත්නම් ඒක අඳින්න පුළුවන් කමක් නැහැ. තමන් ගන්නා වූ ආහාර පිළිබඳ දැනුම නැත්නම් ඒක සමහර අජීර්ණ වලටපත් වෙනවා. ගොඩාක් දැනගත්තාම ඒක ආනිසංශ වැඩි. ගොඩාක් දැනගෙන කළාම ඒක ආනිසංශ වැඩි. එහෙනම් මේ කමඨාන පිළිබඳව සම්පූර්ණ අවබෝධයටපත් වුණා. මේ කමඨාන පිළිබඳව අපගේ දැනුම තවත් සම්පූර්ණත්වයකට පරිපූර්ණත්වයටපත් වුණා. එහෙනම් මේ මොහොතේ ඉඳලා අසකන දිව නාසය සමසිත තුළින් අපි අත්තරිමු. සෑම තප්පරයක් ගානේ අත්තරිමු. අත්තරින හැම මොහොතක් ගානේ සිත අත්තරින අන්තයටවත් අල්ලාගෙනීමේ අන්තයටවත්පත් නොවි. ඒ දෙක තුලින්ම චිත්තානුපස්සනා මුල් කරගෙන මධ්‍යස්ථ ප්‍රතිපදාව තුළින් ඒ කර්මයේ නිදර්ශන ක්‍රමවේදය හදන්නට ඕනේ. එහෙනම් මෙච්චර කාලයක් අපි අත්තරින්ෙන් බලාපොරොත්තු වෙන්නේ නාම රූප වලින් නිදර්ශෙන්න. හැබැයි අපි දැන් මේ නාම රූප වලින් නිදර්ශෙන්නේ නැහැ. අපි නිදර්ශෙන්නේ නාම රූප වලින් නෙමෙයි. ඒ නාම රූප වලින් ගනුදෙනු කරනකොට ඇතිවෙන කර්මයේ නිදර්ශෙන්නේ. එහෙනම් ඕනතරම් බඩමුට්ටු පරිහරණය කරන්න පුළුවන්. අවශ්‍ය දේවල් කතා කරන්න පුළුවන්. අවශ්‍ය විදිහට නිදහසේ ඕන විදිහට ජීවත් වෙන්න කටයුතු කරන්න පුළුවන්. ඒ හැම දෙයක්ම සංවරව විනයෙන් යුක්තව තථාගතයන් වහන්සේගේ ශාසනයටවත් පැවිද්දටවත් අනි සංඝයාටවත් කරදරයක් හිංසාව පීඩාවක් නොවන විදිහට අපි ජීවත් වෙනවා. හැබැයි සෑම නාම රූපයකටම අවු වෙනවා. ඒ නිසා නිර්මාණය වෙන කර්මෙන් අපි නිදහස් වෙනවා. එනම් මේ කමඨාන හොඳට සිතේ ධාරණය කරගෙන ඒ ලබාගත්තව අවබෝධයේ දැනුම හොඳට සිතේ ධාරණය කරගෙන නැවත නැවත මෙනෙහි කරලා නැවත නැවත සී කරලා මේ කමඨාන නිතරම වඩලා මේ වස්සාන කාලය තුල ඒකාන්ත වශයෙන්ම සෝවාන් සකෘදාගාමි අනාගාමි හරියත් කියන පළවලටපත් වෙලා මේ ලබාපු මිනිසත් භවයේ අවසාන භවයේ බවටපත් කරගෙන මේ භවයේ තුලම ඉපදීම නවත්තගෙන තවත් ආර්ය ජාතියේ රාතන් වහන්සේ නමක් බිහි වෙලා ඒකාන්ත වශයෙන්ම මේ භවයේ පිරිනිවන් පාන්න මේ කමඨාන් දේශනාව ධර්ම දේශනාව අප සියලු දෙනාටම හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක්.